ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි නන්දමෑණියන් යස්කන් මහත්මා මේ පින්වතුන් හැම දෙනෙක්ම අද මේ විහාරස්ථානයේ රැස් වෙලා ඉතාම වටිනා කෘතවේදී ඥාතික යුතුයකමක් සිදු කරලා නිමාපත් වෙච්ච අවස්ථාව ශ්‍රී ලංකා වේදී මේට දින කිහිපයකට කලින් මිය ගිය ඒ ආදරණීය ඥාතිවරයා සොහොවිරා ඊබට් පෙරේරා මහත්මා වෙනුවෙන් මෙහි සිටින පින්වතුන් හැටියට සිදු කරන්න පුළුවන් ඥාතික යුතුයකමයි මේ සිදු කළේ. ඉතින් අපිත් එක්ක එකටම ළඟින් සමීපව ජීවත් වෙච්ච ඥාතියෙක් මිය ගියාම මේ හැටියට පින්කමක් කරලා පින් අනුමෝදන් කරනකොට අපේ හිතේ තියෙන දුක සංවේගය අපට අඩු කරගන්නට පුළුවන්. ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ පින්කමකින් බලාපොරොත්තු වෙන්නේ. එපමණක් නෙවෙයි එවියගේ ඥාතිවරයා පින් බලාපොරොත්තුකින් සිටිනවා නම් ඒ ඇහත් මේ පින දැක සුවපත් වෙනවා, සසර ජීවිත සුවපත් කරගන්නවා. එක ඥාතිවරයෙක් අරමුණු කරගෙන අප පින් අනුමෝදන් කළත් පින්වතුන් මෙවැනි අවස්ථාවල අපේ මියගේ ඥාතින් බොහෝ අය පින් බලාපොරොත්තු වෙන්නේ ඉන්න අය මෙවැනි අවස්ථාවට සම්බන්ධ වෙලා පින් අනුමෝදන් වෙනවා. ඒ විතරක් නෙවෙයි අතමිට අපිට විශේෂ ඥානයක් එහෙම තියෙනවා නම් මේ අනිත් සත්‍යයන් ගැන බලන්න මේ වටේ ප්‍රදේශයේ ඉන්න ඇති අප්‍රමාණ සත්‍යයන් මේ විහාරස්ථානය කෙරෙන පින්කම් වල පින් අනුමෝදන් වෙන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අහලා තියෙන ඇතමිට සමහර ස්වාමීන් වහන්සේලාට එහෙම විශේෂ හැකියාවක් තියෙන ස්වාමීන් වහන්සේලා දකිනවා ඒ මියගේ ඥාතීන් පින්කම් කරන නැත්තන් දිහා බලාගෙන පින් අනුමෝදන් වෙනින අවස්ථාව ගැන. ඇතමිට සඳහන් වෙනවා විහාරස්ථාන ආශ්‍රේහි සමීපෙහි විශාල පිරිස් බලාගෙන ඉන්නවා කියලා. ඒ පින්කම් කරන ඇදහා පින් අනුමෝදන් වන්නට. ඉතින් මේක තමයි සංසාර ස්වභාවය. ඉතින් අපි ධර්මය දන්නා හැටියට පිනපව දන්නා හැටියට අපි මෙවැනි පින්කම් කරනකොට බොහෝ දෙනෙක් සුවපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ පියේහි මනාභාවෝ නානාභාවෝ විනාභාවෝ අභින්නං පච්චේකි සම්පං. අපි කැමති අපි ප්‍රියමනාප හැම දෙයකින්ම අපට වෙන් වෙන සිද්ධ වෙන බව නිතර සිහිපත් කරන්න කියලා. හැම දෙයකින්ම. හැම දෙයක් කියන්නේ මොනවද? අපේ අම්මල තාත්තලා ඉන්නවා නම් එයාගෙන් අපට වෙන් වෙන සිද්ධ වුණා. අපේ වැඩිහිටි ඥාතීන් හිටියේ නම් ඒ බොහෝ දිනක් මේ අවස්ථාවේදී අපෙන් වෙන් වෙලා. එතැන් සිට අපිත් එකට පහතල වදී මඩන් ආපෝය බලන්න. කී දෙනෙක් නම් මේ වරට අපෙන් වෙන් වෙලා ඇද්ද? ඒ වගේම අපි පොඩි කාලේ නම් පාවිච්චි කරපු බඩු බණ්ඩ බලන්න. කුඩා කාලේ අපි සෙල්ලම් බඩු පාවිච්චි කළා. දැන් මෙතන බෝන් එක්කෝ පාවිච්චි කළා නේද? බෝල, පීටි, නැන්දිලා අපි පාවිච්චි කරන්නේ. ලස්සන ඇඳුම් පාවිච්චි කරා. කුඩා බයිසිකල් පාවිච්චි කළා. දැන් මම කොහේ යන්නද? ඉතින් මේ ආපු ගමනේදී බලන්න පින්නොත්නේ අපි ඇඳපු ඇඳුම් කොච්චර නම් ඇඳුම් ඇඳලා ඇද්ද? අපි කොච්චර නම් කෑම බීම කාලා ඇද්ද? ඒවා අපේ ශරීරයෙන් වෙන් වෙලා. ඉතින් මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේ බාහිර ඥාති මිත්‍රාදීන්ගෙන් අද අපට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ හැමදෙනාගේම උනොත් මේ වගේ වෙන්ගන්න සිද්ධ වෙනවා. අපිට ලස්සනට තිබිච්ච රූප සම්පන්නිය ටිකෙන් කාඩු වෙලා ගියා. මෙහෙම ගිහිලා පින්නතුනේ අපට දවසක් වෙනවා කවදා හරි අවසාන වතාවට අපි නෙද්දක පියා ගන්නකොට සියලුම දේවල් එක මොහොතෙන් අපට අහිමි වෙනවා. මේක තමයි ජීවිත ස්වභාවය. වැඩි වුණොත් අවුරුදු 50ක් යද්දී මෙතන කවුරුවත් අපි නැහැ. අපේ ශරීරයත් කොහේ යන්නේ? මේ අපි අද ඉතාම ලස්සනට මේ තියාගෙන ඉන්න පින්කම් කරන මේ ශරීරය කොහේ යන්නද තව අවුරුදු 60කින් විතර බලමු. මේ මහා පොළොවට පස්සල ඇතැමිටදී වැලි දෝවිලි කැටපාට පත් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ජීවිත ස්වභාවය. එහෙම වුණත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර සියල්ලක්ම අත්හැරලා යන මේ ගමනේදී කම්මසකෝම් හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ කියලා. අපේ සිත මුල්ලලා කයෙන් වචනයෙන් සිතින් කරන දේවල් මෙන්න මේ දේවල් අපේ පිටුපස්සේ සෙවණලක් ආසමන ගමන් කරනවා. ඒක මරණය පස්සේ විතරක් නෙවෙයි මේ ජීවිත කාලේ පුරාම අපේ මානසික මට්ටමට අනුව අපේ වටා පිටාව සම්පූර්ණව සකස් වෙනවා. කෙනෙක් මිය ගියාම අපට හිතෙන්නේ යාට ලොකු වෙනසක් වුණා කියලා. නමුත් වෙනතුන ඇතැම් විට සමහර අය මිය ගිහිල්ලා දවස් ගානක් යනකම් එයා දන්නේ නැහැ මිය ගියාද කියලා. ඒ හිටපු මානසිකත්වය අනුව මේ අංශ තැනක ඉපදෙලා කාලයක් ගියාට පස්සේ තමයි ආ දකින්නේ දැන් කලින් තිබුණු සිරුර වෙන් වෙන දැන් අලුත් සිරුරට ගෑවිලා කියලා. මේකට හේතුව තමයි අර මානසික මට්ටම වෙනස් වීමෙන් වුණත් කිසියම් සමාන බවකින් ඉදිරියට ගමන් කරනවා. ඇතැම් විට අපි මියගිය කෙනෙක් වෙනින් හඬනවා වැළපෙනවා. ඒ වෙලාව ඇතැම් විට මිය ගියපු කෙනා ඊට වඩා හොඳ තැනක ඉපදෙලා ඉහළ තැනක ඉඳිලා ඇතැම් විට මේ ජීවිතයත් වඩා සතුටින් ඉන්නවා. නමුත් අපි මේ හඬන්නේ ඉන්නවා. අපි හඬන්නේ ඇත්තටම අර වෙන්වීමේ දුක නිසා. නමුත් ඒ තැනත් ඇතැම් විට මීට වඩා ඉහළ තලයක කුසල කරලා ඉන්නවත් වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. මෙන්න මෙවැනි ජීවිත ගත කරන හැටියට අපි පින්නතුනි. එහෙනම් අපි ඇත්තටම මොකද කරන්නට ඕන? අපි කල යුත්තේ මෙන්න මේ වගේ දාන ආදී පින්දහම්වලින් නිතර අපේ ජීවිතය ඉහළ මට්ටමකට ගන්න උත්සාහ ගන්නට ඕන. මේ පින්තුන් නිතරම කරන්නේ ඒක. ඒ වගේම තමා කරන පින පුළුවන් තරම් අනිත්ට අනුමෝදන් කරන්නට ඕන. ඇතැම් විට අපි පූජා කරන්නේ පෑන් වේදුරක් වෙන පුරම් බුදුහාඳුනට. නමුත් ඒක පෑන් වේදුර පූජා කිරීමෙන් ඇති කරගන්නා වූ පින අප්‍රමාණ සත්‍යයන්ට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. අපිට හිතෙන මේක කුඩා දෙයක් කියලා. නමුත් ඒ කුඩා දේ ප්‍රතිඵලය ගත්තාම විශාල පිරිසකට යහපත වෙනවා. දැන් බලන්න අපි ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ස්ථානික ගෙවල්වල එහෙම ගෙදර සමීපෙ හිටපු ගහක් ගැන මතක් කරගන්න බලන්න. හොඳට ගෙඩි හදන ගහක් බලන්න. රබුටන් ගහක් වෙන්න පුළුවන්, අඹ ගහක් වෙන්න පුළුවන්. මේ වගේ ගහක් ගැන බලන් සීපත් කරගන්න. ඇතැම් විට ඒ ගහ අවුරුදු 50ක් 60ක් පළ දෙන ගහක් වෙන්න පුළුවන්. නමුත් ඒ ගහ හිටවන්න මහන්සි වෙන්නේ නැත්තේ කොච්චර වගේ වෙලාවක්ද? ඇතැම් විට විනාඩි 20ක් විනාඩි 40ක් මේ වගේ කාලයක් තමයි ඇතැම් විට ඒ ගහ හිටවන මහන්සියල තියෙන්නේ. නමුත් බලන්න ඒ ගහෙන් දෙන ප්‍රතිඵලය. කී දෙනෙකුට කොච්චර නම් අවුරුදු ගාණක් පළ දුන්නද? කොච්චර හේවණක් දුන්නද? ඒක කොච්චර සත්ව විලේකෙන් කැම කන්නේ නැද්ද? අන්න ඒ වගේ තමයි මේ පින්කමල ස්වභාවයත් මේකයි. අකුසලුත් එහෙම තමයි අනිත් පැත්තෙන්. කුඩා අකුසලේ වුණාට විපාක දෙන අවස්ථාව ගත්තොත් බොහොම දීර්ඝ කාලයක් විපාක දෙනවා. ඉතින් අන්න එවැනි ස්වභාවයක් මත අපි නිතරම විශේෂයෙන් අපට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන මේ සම්බුද්ධ උත්පාදකලයක් ලැබෙච්ච අවස්ථාවේදී අපි කරන පින්කම් ඉතාම ප්‍රබලයි මේවා. මේව නිකන් සරල පින්කම නෙවෙයි. හැබැයි ඒ පින්කම අනිසංශ වැඩිපුර ලැබෙන්නේ අපි හොඳට ඒකට මානසිකව කැප වෙලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි මහ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සම්පූර්ණයම තමන්ගේ හදවතින් මේක කරන තරමට තමයි ඒකේ අනිසංශය වැඩි වෙන්නේ. විශේෂයෙන් සීලේක මත පිළිටලා ඒ වගේම ආරෂ්ණික මාර්ගයේ දන්න හැටියට ඒ මාර්ගංගවල පිළිටලා අපට පින්කම් කරන්න පුළුවන් නම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මෙන්න මේ අංගවලින් එකතු වෙලා කරන පින්කම තමයි වඩාත්ම ශක්තිමත් වෙන්නේ. කර්මඵල ගැන විශ්වාසයෙන් යුක්තව අපි පින්කම් කරනකොට හොඳ සංකල්පණමින් එක පින්කම කරන්නේ, මෛත්‍රියෙන් කරන්නේ, අව්‍යාපාද සංකල්පෙන් කරන්නේ. ඒ වගේම සම්මා වාචා හොඳ වචන කතා කරමින් තමයි ඒක කරන්නේ. සම්මා කම්මන්ත ප්‍රාණඝාතාදී වැළකීම තමයි ඒක කරන්නේ. සම්මා ආජීවය තමන් දැහැමිව පිපු වස්තුවෙන් තමයි පින්කම් කරන්නේ. සම්මා වායාමයේ අකුසල් දුරු කරන්න කුසල් වඩන්න කියන හැඟීම ඇති කරගෙන සතිමත් බවෙන් ඒ පින්කමම සමාධි අරමුණක් කරගෙන අදහසින් තමයි කරන්නේ. දානයක් දීලා ඒක සිහි කර කර අපි හිත දියුණු කරන එක ඡාගානුසති වෙනවා. බුදු පූජා පවැත්වීම බුදු ගුණ සිහිපත් කරමින් කරනවා. ඒක බුද්ධානුසති භාවනාවක් වෙනවා. සංඝරත්නයේ දානය පූජා කරන අවස්ථාවේදී සරත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන හිත හිතයි පින්කම කරන්නේ. එතකොට දානයක් විතරක් නෙවෙයි. ඒක සංඝානුසති භාවනාවක්ත් වෙනවා. මේ අතරේදී පින තුන කෙනෙකුට පුළුවන් නම් අනිත් සංඥාත් වඩන්නත් පුළුවන්. දැන් තමන් දාන උපකරණයක් පූජා කරනකොට ඒක දකිනකොට ඒක තමන්ගේ මනසින් නේද දැන් මේක හඳුනාගන්නේ කියලා ඒක දකිමින් කරනකොට අපට විදර්ශනා පැත්තට දිනු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපට හරි දැක්මක්, දර්ශනයක්, සම්මා දිට්ඨියක් තියෙනවා නම් අපි කරන හැම දෙයක්ම පින් වැඩෙන විදියට, කුසල වැඩෙන විදියට සහ බොහෝ දෙනෙකුට යහපත පිණිස හේතු වෙන විදියට අපට කරන්න පුළුවන්. එහෙම වෙනකොට කාන්තකින් අපේ ජීවිත සාර්ථක වෙනවා. අනිත් අතින් තව ලෝකේන බොහෝ දෙනෙකුට ඒ පින්කම් වලින් යහපතක් කරන්න පුළුවන්. දැන් ජීවත් වෙන විතරක් නෙවෙයි මිය ගිහිල්ලා ඉන්න ඥාති මිත්‍රාදීන් ඇතුළු අප්‍රමාණ සත්‍යයන්ට පින් වැඩෙන විදියට අපි මේ කටයුතු කරන්නට ඕන. ඇයි එහෙම අපි කටයුතු කළ යුත්තේ? අපේ මේ ජීවිත මේ වගේ පහසුවෙන් පවත්වා ගන්න කී දෙනෙක් නම් අපට උදව් කළ ඇද්ද? වසර 100,000 ගාණක් මේ අපි යන පාරක් ගත්තොතින් ඒ පාර ඒ මට්ටමටපත් වෙන අවුරුදු කීයක් නම් ගත වෙන්නේ නැද්ද? මුලදී ඇතැම් රාජ අඩිපාරවල ගිහිල්ලා කට්ටිය. ඊට පස්සේ අස්සයන්ගේ පිට ගිහිල්ලා, අස්ස කරත්තල ගිහිල්ලා. ඔහොම ඔහොම ගිහිපු පාරවල්නේ අද මේ කාපට් දාලා මේ ප්‍රීවේ බවට පත් උනේනේ. මේ සියවස් ගමනක් ආපු ගමනේදී කී දෙනෙක් නම් අපට උපකාර කළාද? අපි පාවිච්චි කරන වාහනේහි ඒ ඩිවයිසස්, ඒ උපකරණ කී දෙනෙකුට නම් තේරෙන බලපෑද්ද? අනේ බොහෝ දෙනෙක්ගේ දහඩිය මහන්සිය කැපවීම මත තමයි අද දවසේ අපි මේ ජීවත් වෙන්නේ. අපි මේ ලැබපු සුගතිය ලබන්නට අපිට අතීත අත්දැකීම්වල අමල තාත්තලා කොච්චර උදව් කරන්නේ නැද්ද? කොච්චර අපේ දෑත් එකතු කරලා පින්කම් කරවන්නේ නැද්ද අපි ලවා? ඉතින් අන්නේ වෙනි බොහෝ දෙනෙකුගේ උපකාරය මතයි අද මේ අපි සුගතියක් සහ මේ සියලු වටා පිටාව පහසුකම් ලබලා තියෙන්නේ. මේ ගැන දැනුවත් වෙන කෙනා මේ ජීවිත කාලය තුළ තමන් ලස්සනට ජීවත් වෙන විතරක් නෙවෙයි, තව බොහෝ දෙනෙකුට අප්‍රමාණ සත්‍යයන්ට පින් වැඩෙන විදියට, සුගතිගාමි වෙන විදියට, එයාගේ හිත් කුසලයට නැඹුරු වෙන විදියට, එයාගේ සිත් පහන් වෙන විදියට අපි කටයුතු කරන්න ඕන. ඉතින් ඒක තමයි ලස්සන ජීවිතයක තියෙන විසිතුරු බව. එවැනි ජීවිතවලට කියන හරියට හොඳට රසවත් ගෙඩි ඵල මල් තියෙන ගසක් වගේ කියලා. අපේ ජීවිතත් අන්නේ වගේ බොහෝ දෙනෙකුට මල් ඵල දෙන, සාපිපාසා නිවෙන, සසර දුක්ගිනි නිවෙන, අපාගත දුක් නිවෙන ජීවිතයක් වඩපත් වෙන්නට ඕන. ඒ සඳහා සීල වට අපිටව පහසුකම් මේ සම්බුද්ධ ශාසනයේ බුදුදම් සංඝ කියන මේ තෙරවන සියලු පහසුකම් සියලු වට අපිටව අපට තියෙනවා. අපිට එක දවසකදී බොහෝ දේවල් කරන්න පුළුවන් තියෙනවා විදියට. ඉතින් අවශ්‍ය වන්නේ නිවැරදි දැක්මක් සහ මෛත්‍රී සාගත හදවතක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පින්තුනේ සඳහා නිතර කැප වෙලා කටයුතු කරන අය. ඉතින් අපි මේ හැමදෙනාටම ආශිර්වාද කරනවා මේ පින්තු සිද්ධ කරන පින්කම් පිළිබඳව. අදත් ඒ තමන් සිද්ධ කරන පින්කම් මාලාවෙහි බොහොම ලස්සන අගනා පුණ්‍ය නිධානයක් තැන්පත් කරගත්තා කියලා හැමදෙනෙක්ම සතුටට පත්වන්න. නන්දමෑණියන්ගේ නමින් මියගිය ඒ සහෝදරයා ඊබට් පෙරේරා මහත්මා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් සුවපත් විය හැකි ඔබ දෙපරම නමින් මියගිය යම්තා ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනාටත්, ඒ වගේම චන්ද්‍රිකා නෝනා, දේශාය නෝනා ඇතුළු ඔබ නමින් මියගිය යම්තා ඥාති මිත්‍රාදීන් කොහේ හෝ පින් අපේක්ෂාවකින් සිටින්නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා. අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි මියගේ ඥාතින්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. පෑන් වඩමින් ගාථාව කියලා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතවරිවා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඊතු පේනානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව ඒතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පින් දහම් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්බුද්ධ ශ්‍රී දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් මැදින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එතාවතාචයම්හිහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචයම්හිහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචයම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. හොඳයි නන්දමෑණියන් ස්ටන්සියා මේ පින්තුන් අද දින සිදු කරන්න බලාපොරොත්තු වන දානමය පින්කම ඉතාම ලස්සනට අලංකාරවත්ව පින් වැඩෙන විදිහට සිදු කරගන්න ලැබුණා කියලා හිතේ සතුට සැනසීම ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් ඔබේ දෑතින් මේ දානය පූජා කළේ සරුවත් මුගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා වෙනුවෙන් ය උන්වහන්සේලාගේ ගුණයට උන්වහන්සේලා ලෝක විනයෙන් කරපු අපමණ සේවයට උපහාරයක් වශයෙන් කෘතවේදීත්වයක් වශයෙන් අප මේ සියලු දේ පූජා කළේ කියන ශ්‍රද්ධාව ඇති කරගෙන හිතේ ප්‍රසාදය දිනු කරගන්න මේ සියලු පින්කමලානි සංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කියන ජීවනය සැලසේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවත අතෝ නිබ්බාන සම්පන්තිේ